තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අපි මේ දිනවල කතා කරමින් සිටින්නේ බුදුරජාණන් වහන්සේ මේ සසර දෙක්ක විදිය, බියකරු සසර. බුදුරජාණන් වහන්සේ මේ සසරේ ගොඩාක් දේවල් දැක්කා. එයින් බුදුරජාණන් වහන්සේ ප්‍රේත ලෝකයේ ගැන ශ්‍රාවකයන්ට දේශනා කරපු විස්තර, ශ්‍රාවකයෝ දිවසින් දැකපු විස්තර, ඒ වගේම මේ પરම්පරා ගණනාවක් අපිට මේ පැවතගෙන එන විස්තර, මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඉස්සල්ලාම දේශනා කරපු දේශනා, ප්‍රේතවත්තු විමානවත්තු. එයින් ප්‍රේතවත්තුයේ අදත් අපි බොහොම අගේ ඇති විස්තර ටිකක් ඉගෙන ගන්නවා. මේක කලින් වැඩසටහනේදී අංකුර ප්‍රේතවත්ව ඉගෙන ගත්තා. ඒ ප්‍රේතවත්ව ගොඩාක් දිග කතාවක් නිසා සමහර තැන් වේගෙන් අපි විස්තර කළා. ඒකට මේ කතාව අගමුල හොඳට තේරුම් ගන්නද මේ පොත් වහන්සේ කියවන අටුවා පොත්වලත් තියෙනවා ප්‍රේතවත්ව වර්ණනාව කියලා තියෙනවා. ඉතින් අංකුර රජුරෝ බොහෝ කාලයක් දන් දීලා, අප්‍රමාණ දන් දීලා, දරපලන්ට විතරක් කොල්ලෝ 60000ක් ඉන්න ඔය ලන්දාරි. දාන වේදන්ත කන්‍යාවියෝ 12000ක් ඉන්නවා. ඉච්ඡර දන් දීලා අවුරුදු ගණනක් තෑම් බීම පවරන්නේ ගෙවල් දොරවල් පවා දන් දීලා. ඒ රජුරෝ තවතිසා දිව්‍ය ලෝකී ඉපදුනා. අනුරුද්ධ මහරහතන් වහන්සේට දන් හැන්දක් බෙදපු ඉන්දක කියන මානවකයා එක දන් හැන්දයි ජීවිතේම බෙදලා තියෙන්නේ. ඔහු ගිහිල්ලා තවතිසා ඉපදුනා. ඉතින් බුදුරජාණන් වහන්සේ තවතිසා වැඩි වෙලාවේ ළඟට වෙලා ඉන්නවා ඉන්දක දෙවියා. අර අංකුර දිව්‍ය බොහෝ ඈත. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා, අංකුර මොකද උඹ අපේ ඈත් වෙලා? අනේ ස්වාමීනි, මේ බලන්න ඔය ඉන්දක භාග්‍යතුන් වහන්සේ ළඟම ඉන්න අනුරුද්ධ මහරහතන් වහන්සේට එක දාන හැඳයි බෙදුවේ. මම මගේ ජීවිත කාලේ මම විශාල දන් දීලා මම දැන් මේ පිටිපස්සට වෙලා ඉන්නවා. ඒකට හේතුව මේ ඉන්දක දන් දුන්නේ සුදුසු තැනට, රහතන් වහන්සේලාට, සංඝයාට. මම දන් දුන්නේ දුස්සීල පිරිසකට. ස්වාමීනි, කරමැටි පොලවක ගොඩාක් වැපුරුවා කියලා ලොකු වැස්සෙන්ක් ගන්න බෑ. ওই ඉන්දපි චුට්ටයි වැපුරුවේ සරුසාර කුඹරක ගොඩාක් අස්සෙන් ගත්තා. ඒ නිසා ස්වාමීනි, දන් දෙන්න ඕනේ ආර්ය සංඝයා උදෙසාමයි, සිල්වතුන් ගුණවතුන් උදෙසාමයි දන් දෙන්න ඕන. මහත්ඵලයි මහනිසංසයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා ඒ දෙවියා යොදුම් ගණනක් පුරාවට දිව්‍ය සභාවට මැහෙන්ද තමන්ගේ විස්තරේ කියා හිටිනවා ඒ අංකුර දිව්‍ය පුත්‍රයාත්, ඉන්දක දිව්‍ය පුත්‍රයා. ඉතින් ඒ නිසා පින්වතුනි, සංඝයා විශේෂයි බුද්ධ ශාසනය කරන පින ගොඩාක් විපාක දෙනවා. චූටි දෙයක් දුන්නත් ගොඩාක් ලැබෙනවා. ඔබ දැකලා ඇති නුග ගහ, ඉතිරි පැතිරි ගිය විශාල නුග ගහක් යට බොහෝ දෙනෙකුට ඉන්න පුළුවන්. නමුත් ඔබ දන්නවද නුග ගහේ නුගගහ පැලවෙන්න බලපාන නුග ඇටේ ප්‍රමාණය දරනවාද? තල ඇටේටත් වැඩිය පුංචි නුග ඇටි. තල ඇටේටත් වැඩිය පුංචි නුග ඇටෙන් තමයි නුග පැලෙහි පැලවෙන්නේ. විශාල වෘක්ෂයක් හැදෙනවා. ඒ වගේ තමයි පින කිනක චූටියට තමයි උපදීන්නේ. ඒකේ විපාකේ විශාල වෙලා යනවා. ඒ පිනකේ විපාකයේ කෙනෙකුට දකින්න පුළුවන් නම් ඔහුටම ආශ්චර්යයි, අද්භූතයි කියන වචන කියවෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි, සුදුසු තැනට දන් දෙන්න මහත්ඵල මහානිසංස රැස්වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබ දැනුවත් වෙන්න මේ දේශනාව ඇසුරින්. ඉතින් අද තියෙන්නේ අපූර්ව විස්තරයක්. අද මේ විස්තරය මෙහිමයි එන්නේ. ඒ තමයි පින්වත්නි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, දැන් අපි දෙවෙනි වර්ගයේ පිරිතවත්තු දෙවෙනි වර්ගයේ 10 වෙනි කතාව අද අපි ඉගෙන ගන්නෙ. මේ කතාවේ නිදාන කතාව මේකයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාව සිදු කරලා කෝසම්බියට වැඩම කළා. ඈතට වැඩම කළා වනයේක අනුරුද්ධ මේ අපේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ හිටියා. ඊට ළඟ ගම්මානයක හිටපු ගම් ප්‍රධානී කමාත්‍යවරු උත්තර කියලා. ඔහු ගොඩනැගිලි ඉදිකිරීමට දරස් හොයාගෙන වනයේට යද්දී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැකලා පැහැදිලා දානෙට ආරාධනා කළා. ඉතින් තමන් ගෙදෙට දානෙට වැඩියා. හරි සතුටුයි. දන් දීලා ආරාධනා කළා හැමදාම දානෙට වඩින්ට. ඊට පස්සේ එහෙම ආරාධනා කළාට පස්සේ දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු සංඝ පිරිස දානෙට වඩිනවා. මේ නම් මොන පුළුටු කරගත්තා. මේ අපේකා මේ කොහෙවත් ඉන්න උන්වහන්සේලා ගෙදෙට ගෙන්නගෙන මේ බත් උයවා දෙනවා. දැන් මෙයාට දැන් මේක ප්‍රශ්නේ. දැන් මම මීට කලින් වැඩසටහන වල කිව්වා මේ සංසාරේ මනුෂ්‍ය කොට්ටාසයක් ඉන්නවා. මේ අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහලා අනුන්ගේ දේවල් නිසා හිත අපහදව ගන්න පිරිසක් ඉන්නවා. අනුන්ගේ පින්කම් අනුමෝදන් වෙන හොඳ පිරිසකුත් ඉන්නවා. මේ මිනිස්යන්ගේ සබහා. මේ කෝටි 700ක් ගත්තොත් මිනිසු කෝටි 700ේ චරිත 700ක්. චරිත කෝටි 700ක්. ගෙදර 5 දෙනා ගත්තොත් 5 දෙනා චරිත 5ක්. ඉතින් ඒ නිසා මේ බලන්නකො පුතා සංඝයා කෙරෙහි මේ බොහොම ශ්‍රද්ධාවන්තයි. ඊට පස්සේ අම්මා කැමති නැහැ. ඊට පස්සේ ඔහොම දානයක් දෙනකොට හැමදාම දැන් අම්මා හවසට කෑ ගහනවා පුතාට, උත්තර පුතාට උඹ මං කැමැත්තේ නෙවෙයි දන් දෙන්නේ. ඊට පස්සේ උඹ මගෙන් අහන්නෙත් නැහැ. ඒ නිසා දැනගනින් උඹ මගෙන් අහන්න නැතුව මගේ කැමැත්තක් නැතුව දන් දී මේ කේකේව දෙනවා මේක අඳුරන්නේ නැහැ කවුද කියලා දන්නෙත් නැහැ. ඒ නිසා දොන දෙන දේවල් තොට ලේ වෙනවා අය. ඊට පස්සේ මේ ඔය මේ අම්මා කෙනෙක් මේ කරන ශාප කියලා දෙන මොන්නේ හරි සැරයි. ඊට පස්සේ හරියට සංඝයාට ගරහනවා. දානෙට ගරහනවා. ඊට පස්සේ මොකද උනේ මේ නමුත් මේ අතරේ උත්තර පුතා දන් දුන්නා. දවසක් කුටියක් හදලා වනේ අම්මට කෝ යන් පින්කමක් කරගන්න. ඉතින් අම්මා වදින් පොරෙන් ගෙන්නන ගිහිල්ලා පින්කම කර අනුමෝදන් වෙන්න කිව්වා අම්මා. ඊට පස්සේ මේ ලස්සනට කුටිය වටේ එක එක මල් ගස් හිම තියද්දි මොනර පිල් කලඹක් ඒ කුටියට ඇතුල් වෙන තැන ලස්සනට තිබ්බා. ඉතින් ඒක ඒ උත්තර කියන මානවකයා ඒ පුතා අම්මා ලවා මේක තිබ්බේ වම මේක තියන්නකෝ කියලා. ඉතින් අර පුතා කියපු නිසා අම්මා ඒක තියලා ඔහෙලගේ පින්කම් ඔහෙලා කරගනවා කියලා අම්මා ගස්සගෙන ආවා ගෙදර. ඔන්න ඔහොම තමයි සිද්ධ වුනේ. පස්සේ කාලෙක මේ අම්මා මැරිලා ගිහිල්ලා පෙරේතියෙක් කියලා ඉපදුනා. පෙරේතියෙක් කියලා ඉපදිලා මේ අවුරුදු ගාණක් දුක් විඳ ඉඳලා ඔන්න ඔය පෙරේතිය ඉන්න කැලේ ගංගාවක් අයිනේ තියෙන කැලේක මේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වඩිද්දී ඒ ස්වාමීන් වහන්සේ හවස් කාලේ භාවනාවට ඉඳගත්තා. ආන් ඒ වෙලාවේ පෙරේති පිණි හිටියා. පෙරේති පිණි හිටපු වෙලාවේ තමයි මේ සිද්ධ වුණේ. ඔන්න දැන් මේ පේතවතු පටන් ගන්නවා. දිවා විහාර ගසං බික්කු ගංගා තීරේ නිසින්නකන් දවල් කාලේ දානෙන් පස්සේ මේ ගංගා තීරේ විවේකී වැඩ හිටියා ස්වාමීන් වහන්සේ නමක්. තං පේති උපසංකම්ම දුබ්බන්නා බිහිරු දස්සන. මේ ස්වාමීන් වහන්සේ කංකාරේවත ස්වාමීන් වහන්සේ. කංකාරේවත ස්වාමීන් වහන්සේ ළඟට තමයි මේ මහා භයංකාර පෙනුමක් තියෙන මේ පෙරේති ආවේ. කේසාචස්ස අතිදීගා. කේස් ගොඩාක් දිගයි. යාව බෝමාච ලම්බරේ. මේ පොළොවේ ගෑවෙනවා. පොළොවේ ගෑවිලා තමයි කෙස් ටික මේ පෙරේති යන්නේ. එච්චර කෙස් දිගයි. මුළු ශරීරේම කෙස් වලින් වහගෙන. ඉතින් මේ විදිහට මේ පෙරේති මේ ශ්‍රමණයන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. ඊට පස්සේ පංච පන්නාස වස්සානේ යතෝ කාල කතාහං කියන ස්වාමීනි මම මැරිලා අවුරුදු 55ක් වෙනවා. මේ තාකල් මං කාපු කෑමක් බීපු බීමක් මට මතකයක් නැහැ. අනේ ස්වාමීනි මං ගොඩාක් පිපාසෙන් ඉන්නේ. අනේ මට පෑන් ටිකක් ඕන කරලා තියෙනවා. මට පෑන් දෙන්න, මට වතුර ඕන කියලා ප්‍රීති කෑ ගහනවා. ඒකෝට අර කංකාරීවිත මහනාතන් වහන්සේව දාලා මේ තියෙන සීතල ජලය අයන් සීතෝ දිඛා ගංගා හිමවන්තෝ සඳති. හිමවන්තෝ සඳති. මේ තියෙන්නේ මේ ගංගාවක් ගලාගෙන යන්නේ හිමේ ඉඳලා මේ සීතල වතුර ඉන්නේ මේ ගඟක් තියෙන්නේ. ඊට පස්සේ කියනවා එහෙනම් බොන්න මේ වතුර අරන් බොන්න. මොකටද මගෙන් පැන්illaන්නේ? මේ පෙරේති කියනවා අනේ ස්වාමීනි මම පෑන් ටිකක් බොන්න ඕන කියලා ගඟට යනවා. තමයි. නමුත් එතකොටම වතුර ලේ බවට හැරෙනවා. මං ඒ නිසායි පෑන් ටිකක් ඉල්ලුවේ. මට ওই ගඟෙන් වතුර බොන්න බෑ. මං වතුර බොන්න ගඟට යනකොට ගඟේ වතුර ලේ වෙනවා. ඒකයි මං ඔබ වහන්සේගෙන් වතුර ටිකක් ඉල්ලුවේ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? අහනවා මේ වතුර බොන්න ගඟට යනකොට ගඟේ වතුර ලේ වෙනවා නම් එම්බා ප්‍රේතිය ඔබ මොකද්ද උච්චර කරපු පාපේ? කියනවා මට හිතියා උත්තර කියලා පුතේ. හරි ශ්‍රද්ධාවන්තයි. තිරුවන් සරණ ගිය උපාසකේ. එයා මං අකමැති වෙලා සිටිද්දීම ශ්‍රමණයන්ට දන් දුන්නා. සිවුරු පින්ඳපාත සේනාසන ගිලන්පස දුන්නා. එතකොට මසුරු කමින් පිළුණ මං එයාට නින්දා පාස කළා. මම කිව්වා උඹ අකමැති වෙලා ඉද්දිමයි නේද එතකොට උඹ දන් දෙන්නේ. ඔය ශ්‍රමණයන් හට සිවුරු පිරිකර සේනාසන ආදි දෙන්නේ. ඒ උත්තර උඹට පරලෝකදී ඔවා ඔක්කොම ලේ බවට පත් වේවා. ඕනෝක තමයි මං කරගත්ත පාප කර්මය. ඒ නිසා මේ ස්වාමිනී මං ගොඩාක් දුකට පත් වෙලා ඉන්නේ. මට පිහිට වෙන්න කියලා මේ ප්‍රේති කිව්වා. අවුරුදු 55ක් වතුර බින්දුවක් නැහැ. අර ලේ දැන් මේ සමහර පෙරේතයෝ ඉන්නවනේ ලේ බොන. දැන් මෙයාට ලේ අප්පිරියයි. ලේ බින්දුවක් අතේ තියන්න හිතෙන්නේ නැහැ. වතුරමයි බොන්න හිතෙන්නේ වතුර නැහැ. බලන්න කර්ම විපාක දන් දෙන අයට කියන ඒවා සමාන්තරව පෙරෙල්ලා එන හැටි. ඉතින් කොහොමද මේ ස්වාමීන් වහන්සේ මේ මම ඒකයි මේ කියන්නේ. මේ අදටත් ඉන්නවා දරුවෝ දම් පින්කම් කරනේවට අම්මලා කැමති නැහැ. දරුවෝ බනහනකට මෙන්න මොන් උඹලා පාඩම් කරපල්ලා. බනහා ඉන්නේ. ඊට පස්සේ බනහනවට කැමති නැහැ. බන පොත් බලනවට කැමති නැහැ. ඕනතරම් කොල්ලෝ ෆෝන් වල ඉන්නවා. ඒවට මොකුත් කියන්නේ නැහැ. ටීවී බල බල ඉන්නවා. ඒවට මොකුත් කියන්නේ නැහැ. අනිත් ඒවා කයි එකක ඉන්නවා. ඒවට මොකුත් කියන්නේ නැහැ. අදී වංගරේ ඇවිදිනවා. ඒවට මොකුත් කියන්නේ නැහැ. ඒ වුණාට මේ ධර්මයක් ඒ නිසා දරුවෝ අධීපං කරේ ඇවිදින ඒවට මොකුත් කියන්නේ නැහැ. බණක් දහමක් ඇහුවොත් එහෙම. දැන් කිව්වොත් ආම්මේ අද මට පන්ති යන්න නැතුව මම පොයේ දවසේ උපෝසත සිල් සමාදන් වෙන්නම් කියලා. කොයි අම්මද කැමති වෙන්නේ කියලා. අනේ අතලොස්සක් ඉඳී මුළු ලංකාවෙම 10 දිනක් ඉඳී අම්මලා කැමති වෙනවා. අනිත් අම්මලා ඔක්කොම කැමති නැහැ. පන්ති ඵලයන් කියලා තමයි කියන්නේ. අවසානයේ පින්පව් දන්නේ නැහැ. කුසල් අකුසල් දන්නේ නැහැ. මව් ගුණ දන්නේ නැහැ, පිය ගුණ දන්නේ නැහැ, අම්මගේ පපුව උණු වෙනව දන්නේ නැහැ, තාත්තගේ පපුව උණු වෙනව දන්නේ නැහැ. දෙමව්පියන් ද සංවේදී නැහැ. ඇයි දරුවන්ට මේ සංවේදී ඉන්ද්‍රිය ඇති කරවන්නේ නැහැ? අවසානයේ රොබෝල වගේ පිරිසක් බිහි වෙනවා. ඉතින් දැන් බලන්නකො දැන් ගෙවල් වලට වෙලා දැන් පන්තිත් නැත්තම්. පෞගිය කාලේ පන්ති නතර කළා. ඊට පස්සේ හැම එකම නතර කළා. ඊට පස්සේ දැන් බලන්න ඊට පස්සේ ෆෝන් නොබබා මොකද්ද විස්තරේ කියලා ඉන්නවා. සමහර ළමයිගේ තියෙනවා ෆෝන් ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනවා. ඒ ෆෝන් එකෙන් එක දවසක් බණක් අහලා නැහැ. ඒවට ඕනතරම් ෆිල්ම් ඕනතරම් වීඩියෝස් ඕනතරම් බලලා තියෙනවා. එක දවසක් බණක් අහලා නැහැ ෆෝන් එකකින්. එහෙම ළමයි ඉන්නවා. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් ඉතින් ලෝකේ තියෙනවා. ඉතින් එක පැත්තකින් එහෙම දෙයක් තියෙනවා. අනිත් පැත්තෙන් විශේෂ දේ තමයි දරුවෝ කරන පින්කම් අම්මලා තාත්තලා අනුමෝදන් වෙන්නේ නැති ගෙවල් ඕන තරම් ලංකාවේ තියෙනවා. ඉතින් ඒ අකුසලියස්සේ මොන හරි වචනයක් පිට වුණොත් එහෙම දැන් මේ අම්මටත් වචනයක් පිට වෙලා නෙමෙයි. ඒකත් කර්මෙට එනවා. ඉතින් ඒකයි මේකේ තියෙන භයානකම. ඉතින් මේ රේවත ස්වාමීන් වහන්සේ ගොඩාක් මේ බොහොම මහන්සියලා පින්ඳපාතේ අරගෙන දානේ පූජා කරලා සංඝයාට මේ ප්‍රීතියට පින් අනුමෝදන් කළා තියෙනවා. පින් අනුමෝදන් කළාට පස්සේ ඒ ප්‍රීතිය පිනෙන් සැපවත් වෙලා මේ තියෙන රහතන් වහන්සේලා අනුමෝදන් කරපු නිසා අර කර්ම බලවේගය එහෙම යට ගියා. යට ගිහිල්ලා ඉතින් කන්න බොන්න ලැබුණා. ඒ ප්‍රේතාත්මෙම තමයි. විශේෂයෙන් මේ කර්ම විපාක ලීසින් ගෙවෙන්නේත් නැහැ මහරහතන් වහන්සේලා විශේෂ කරපු ඒවා. ඉතින් ඒ නිසා ඔය වාගේ සසරේ තියෙන ස්වභාවය. ඊළඟට ඉතින් ඒ වගේ ඔන්න ඒ ප්‍රේතයන්ගේ ඒ ස්වභාවය දැන් අපි ඊළඟ විස්තරය බලමු. ඉස්සර තියෙනවා මේ මේකත් මේ වේතවත්තු ආරම්භට කලින් සුත්ත වේතවත්තු කියලා සුත්ත කියලා කියන්නේ නූල් වලට නූල් පූජා කරපු නිසා සිද්ධ වෙච්ච දෙයක්. මෙතන නම් වේතවත්තු කියන්නේ මෙතන එක පුරුෂයෙක් ප්‍රේතෙක් වෙලා උපදිනවා. ඒකේ කතා වස්තුව මේකයි. මේ කතාව නම් හරි වැදගත්. ඇයි හරි වැදගත්? අපේ ජීවිතේ අපි නොදන්න ගොඩාක් දේවල් මේ කතාවෙන් විවරණී වෙනවා. ඒ තමයි අපේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් අවුරුදු 700කට කලින් අපේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න අවුරුදු 700කට කලින්. ඒ කියන්නේ පින්වත්නි මේක අවුරුදු 3000කට කලින්. මේක අවුරුදු 3000කට කලින් මේ ලෝකේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා. අවසානයේ වැඩ හිටපු පසේ බුදුරජාණන් වහන්සේ කාලේ එක්තරා පුතේ ඒ පසේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. පින් කරගත්තා. ඉතින් එහෙම පින් කරගෙන ඉන්නකොට මේ කොල්ලගේ තරුණ වයස අම්මලා පෙළවහන් කතා කළා. ඔන්න හොඳ කෙල්ලෙක් ඇහැට කන්ද පේන්න ලස්සන කෙල්ලෙක් කරකාර බැඳ ගන්නට ලැබුණා. ඉතින් කෙල්ල මේ මංගල්ලි කියලා කෙල්ල තමන්ගේ ගෙදරට කොල්ලගේ ගෙදරට ගෙන්නගෙන ආවා. ගෙන්නගෙන ආපු දවසේම මේ කොල්ලා හවස් කාලේ නාන්න කියලා ගියා. වතුර නාලා එනකොට සර්පෙද්ද දෂ්ට කළා. එතකොට අර කසාද බැඳපු දවසේම ඊට පස්සේ එයා මේ කාම සංකල්පනා සමග අර ගෙදර පැමිණෙද්දී මේ කෝණේ අර කෙල්ල ගැන හිත හිතා පසේ බුදුරජාණන් වහන්සේ නමකට උපස්ථාන කරපු මහා පිනක් තියෙන දම්පන් බෙදපු මහා පිනක් තියෙන මේ කොල්ලා කෙල්ලෙක් ගැන හිත හිතා මැරිච්ච කර්මෙට එයාගේ උප්පත්තිය නීච වුණා. මේ කොල්ලාට පරිනිම්මිත වසවර්තියට යන්න උනත් මහා පිනක් තියෙන මේ ළමයා කෙල්ලෙක් ගැන හිත හිතා මැරිච්ච නිසා විමාන ප්‍රේතෙක් කියලා ඉපදුනා. නැත්නම් භූමාතු දෙවියෙක් වගේ. ඉතින් ඒ දේවාත්මේ බලවත් අනුභව සම්පන්නයි. නමුත් භූමාතු. ඉතින් ඉපදිච්ච ගමන් දැන් දිව්‍ය අප්සරාව ඉන්නවා, දෙවිවරු ඉන්නවා. හිතට මැවිලා මැවිලා පේන්නේම අර කෙල්ල. ඇයි එච්චර කාම සංකල්පනාවෙන් ඉන්න ඇත්තේ? එතකොට මම හිතට මැවි මැවි මේ පසේ බුදුරජාණන් වහන්සේලාට උපස්ථාන කරලා මේ පංසීර රැකගෙන හිටපු මේ අයටත් ස්ත්‍රියක් ගැන හිත හිතා හිටපු කර්මේ ඒ නීච සිටිවිල්ල මෙච්චර පහත් උපතකට හේතු වුණා නම් අද කාලේ මේ දානයක් මානයක්වත් දීලා නැති පංසිල්වත් රකින්න නැති මේ අද කාලේ මැරෙන මිනිස්සු ස්ත්‍රීන් ගැන හිත හිතා මැරුණොත් එහෙම කොයි ලෝකවල යයිද? සුට්ටක් කල්පනා කරලා බලන්න. පසේ බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරපු ඉලන්දාරියත් ස්ත්‍රියක් ගැන හිත හිතා මැරිලා විමාන ප්‍රීතියක් වුණා. ඉතින් ඒ දිව්‍ය විමානේ මේ ගොඩාක් සැප සම්පත් තියෙනවා. නමුත් අර කෙල්ලමයි හිතෙන. ඊට පස්සේ කල්පනා කළා මේ කෙල්ල කොහොම හරි මම විමානෙට ගන්නවා. ඔන්න මේ කారణ මේ කතාව හොඳට අහගෙන ඉන්න අපේ ජීවිතේ ප්‍රශ්න ගොඩක් විවරණේ වෙනවා. ඊට පස්සේ කල්පනා කළා මම මේ කෙල්ල කොහොම හරි ගන්නවා කියලා හිතලා බැලුවා මේ කෙල්ලට තමන් ළඟට එන්න මානසික ස්වභාවයක් තියෙනවද කියලා. ඒතකොට මනුස්ස ස්ත්‍රියකට දෙවියෙක් එක්ක වාසය කරන්න කම් සැප විඳින්න ඒ දිව්‍ය විමානයකට යන්නත් පිනක් තියෙනවා. බැලුවා මේ ගෑන ළමයාට ඒ පින නැහැ. ඊට පස්සේ මෙයා මොකද කළේ? මේ පින උපද්දවන්න ඕන කියලා හිතිලා දවසින් බැලුවා තමන්ගේ පසේ බුදුරජාණන් වහන්සේ. පසේ බුදුරජාණන් වහන්සේ සිවුරක් මහාමා ඉන්නවා දැක්කා. සිවුර මහාමා ඉඳලා නෝල් නැති තැන සිවුර බිම තිබ්බා. ඉතින් ඒ වෙලාවේ වෙස්මාරු කරගෙන මානවකෙක් විදිහට ගියා. ගිහිල්ලා කිව්වා ස්වාමීනි මේ ඔබ වහන්සේට නෝල් වලින් අවශ්‍යතාවයක් තියෙනවද? මානවකේ මම මේ සිවුර මහන ගමන් කියෝ. අනේ ස්වාමීනි අහවල් ගෙදර නූල් තියෙනවා ඒත් පූජා කරන්න කැමැත්තෙන් ඉන්නේ වඩින සීක්වා. ඒතර පසේ බුදුරජාණන් වහන්සේලා මෙයා කවුද කියලා දිවස යමු කළොත් තමයි කෙනා පේන්නේ. නැත්නම් නිකන් කතා බහ කළාට එහෙම පසේ බුදුරජාණන්සලා දන්නේ නැහැ මෙයා කවුද කියලා මේ දෙවියෙක්ද මනුෂ්‍යෙක්ද කියලා. පසේ බුදුරජාණන් වහන්සේ යගෙන හිව්වේ නැහැ. අර කිව්ව පාරේ ලකුණට ඒ ගෙදෙට පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා. එතකොට අර දෙවියාගේ දිවි ඉර්ධියෙන් අර කෙල්ලට සිටිවිල්ලක් දැම්මා නූල් පූජා කරපන් කියලා. එතකොට අර ගෑනු ළමයා ගෙදර තිබ්බ නූල් ටික පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. පූජා කළාට පස්සේ ඔන්න පින රැස් වුණා. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ එළියට පස්සේ අර මේ දෙවියා කොල්ලෙක්ගේ වෙස්ෙන් ඒ ගෙදෙට ආවා. අම්මලා ඇහුවා කවුද? අමම මේ රෙදි මහන කෙනෙක්. ඉතින් මොකටද ආවේ? රෙදි මහන්ද? ඊට පස්සේ අනේ අපි දුප්පත් අපේ ගෙවල් වල රෙදි මහන්ලා සල්ලි දෙන්න. නෑ මං මේ ගෙදර නවතින්න දෙන්න මං ඉතුරු වැඩ ටික කරගන්න. අහිනම් ඔය පිළිකන්නේ ඉන්න කිව්වා. දවස් දෙකක් ඉඳලා අම්මලාත් කීකවත් වෙලා කිව්වා මේ දුව මට දෙන්න කියලා. අර ගෑනු ළමයා මේ ගෙදර ගොඩාක් වස්තුව තියලා, ඒ කියන්නේ රාන්රිදි මුතුමැණින් ගෙදර පුරවලා මේ අම්මේ මේව මංගේ වස්තුව මෙහි තියාගන්න, හොඳට පින් කරන්න, මං දුව අරන් යනවා කියලා කෙල්ල අරන් ගියා. ඊට පස්සේ කෙල්ල අරගෙන ගිහිල්ලා එතනින් අතුරුදහන් වෙලා විමානේ පහළ වෙලා දැන් මේ ගෑනු ළමයාත් එක්ක මේ අවුරුදු 700ක් ඉඳලා තියෙනවා. එතකොට අවුරුදු 700 කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ කාලේ. එතකොට අර කාලේ හිටියනම් මැරෙනවා. නමුත් දිව්‍ය විමානෙට ගියාට පස්සේ ශරීරය දිව්‍ය විමාන වෙනවා. හොඳට බලන්න ඇඟට ප්‍රේතෙක් ආවට පස්සේ ඒ මිනිසයාගේ ඇඟත් ප්‍රේත ස්වභාවයට පත් වෙන හැටි බලන්න නිකම්ම වැහැරෙනවා. කෙට්ටු වෙනවා, මූණ අඳුරු වෙනවා. යංශි කෙනෙකුට දේව බැල්මක් තිබ්බොත් එහෙම එයා හොඳට hina වෙච්ච පීම් පිරුණ හරි ලස්සන ප්‍රභාවත් ශරීරයක් ලැබෙනවා දේව බැල්මක් එක්ක. ඊට පස්සේ දැන් මනුස්ස ලෝකයේ අද කාලෙත් ඕවා දකින්න පුළුවන්. එතකොට අර දිව්‍ය විමානයකට ගිය නිසා අර ස්ත්‍රියගේ ඒ ගෑනු ළමයාගේ ශරීරෙත් දෙවි කෙනෙක්ගේ වගේ ස්වභාවයකට පරිවර්තනය වුණා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දේවදත්ත මේ මනුස්ස ශරීරයෙන්ම නිරේට ගියාට ඒ මේ ගිනිදැල් මැදින් නිරේට යන අතරේ එයාගේ ශරීරයේ යොදුන් 100ක්, කියන්නේ කිලෝමීටර 1000ක් උස ඇඟක් බවට පත් වුණා. සිවුර අයින් වෙලා නිර්වාත් පෙරේතෙක් බවට පත් වුණා. අර පොළොව බලාගෙන යන ඩිංගට. පරිවර්තනය වෙනවා මේවා. ඊට පස්සේ මේ ගෑනු කෙනා මේ දැන් ඔන මේ එහෙ දිව්‍ය ලෝකේ දැන් ඉන්නවා. ඉන්න ගමන් මෙයා කල්පනා කරනවා මට දැන් අවුරුදු දැන් 700ක් මේ දෙවියත් එක්ක කම්සැප විඳින්මින් වාසය කරනවා. ඊට පස්සේ මෙයා දැන් ඔන්න විමාන වේතවත්තු මෙතන කියනවා. අහම්පුරේ පබ්බජිතස්ස බික්කුණෝ සුත්තං අදාසි උපගම්ම යාචිතා. මං ඉස්සර පැවිදි වූ භික්ෂුන් වහන්සේ නමකට නූල් පූජා කළා. උන්වහන්සේ වැඩි නූල් උදෙසාමයි. ඒ දාණය මහත් වූ විපාක දැන් මං ලබනවා. දැන් මට බොහෝම වස්ත්‍ර යුගල පාල වෙලා. මෙයා දකින නූල් පූජාවේ ආනිසංසය විමානයේ ඈත ලැබෙන හැටි. මේ විමානයේ පුරා මල් පිරීලා තියෙනවා. රම්‍යයි. හරිම විචිත්‍රයි. දිව්‍ය පුත්‍රයන් දිව්‍ය අප්සරාවන් ගැවසිලා ඉන්න මේ විමානය මටමයි පරිභෝග කරන්නේ. මමමයි පරිභෝග කරන්නේ. මං කැමති දිවසලු පොරවනවා. බොහෝ වස්තුව තියෙනවා. ඒව ඉවර වෙන්නේ නැහැ. ඒ නූල් පූජා කරපු කර්මී විපාක වශයෙන්මයි මේ මම සැප විඳින්නේ. මේ මිහිර විඳින්නේ. ආර්ය පුත්‍රය, මං ආයෙමත් මනුස්ස ලෝකෙට යනවා. මං එහිදී තවත් පින් කරගන්නවා. මාව එහි පමුණවන්න. ඒ කාන්තාවට හිතුණා නෝන් පූජා කරපු පින්බලෙන් මට අවුරුදු 700ක් මෙච්චර සැප විඳින්න ලැබුණා නම් එක දවසක් දැන් බුදුවරු ලෝකේ පහළ වෙලා රහතන් වහන්සේලා පහළ වෙලා මට මේ කාලේ පින් ටිකක් කරගන්න තිබුණොත් ගොඩක් හොඳයි. ඒ නිසා මං ගිහිල්ලා පින් කරගන්නම් කියලා කිව්වා. ඊට පස්සේ ගොඩාක් මේ දෙවිය දුකටපත් වුණා නේ මාව දාලා යන්න එපා කියලා. ඊට පස්සේ කිව්වා නෑ මං මේ එක පිනක් කළානේ මේ මාවේ තව ගොඩාක් පින් කරගන්න ලැබුණොත් මට හොඳයි කියලා. මෙයා ගොඩාක් ඒ ස්ත්‍රිය ගොඩාක් කරුණු කිව්වා. අර විමාන දෙවියා කිව්වා දැන් ඔයාට අවුරුදු 700යි. ඔයා මනුස්ස ලෝකෙට මේ විමානේ මනුස්ස ලෝකෙ අඩිය තියපු ගමම්ම ඔයා ආච්චි කෙනෙක් බවට පත් වෙනවා. ඔයාට ඊට පස්සේ දවස් 7යි ආයුෂ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයා යන්න එපා කියලා. ඊට පස්සේ කිව්වා නෑ නෑ මට යන්න ඕන මට පින් කරගන්න ඕන. එහෙනම් හරි මං ගිහින් ඇරලා ආන්න. හැබැයි ඔයා ගිහිල්ලා පින් කරලා ආයෙත් මං ළඟටම එන්න ඕනේ කියලා ඔන්න කිව්වා. මාව ඉතින් ගිහින් ඇරලා ආන්න කියලා ගෑනු ළමයා ඉතින් කිව්වා මෙයා පොරොන්දු වෙන්නේ නෑ. ඊට පස්සේ මෙයා මොකද කළේ? මනුස්ස ලෝකෙට ආපු ගමම්ම අවුරුදු 700ක් වයස ආච්චි කෙනෙක් බවට පත් වුණා. කොච්චර වෙහැරෙන්නේ නැතිද? හැරමිටිය වාරුවෙන් යන්නේ. අර ගමේ මිනිසුන්ට කියලා අර දෙවියා මේ කලින් දුන්න වස්තුව ඒ ගමේ මෙහෙම ගරාවැටලා පස්සන්සේ තිබ්බා. ඒවා දෙවිය ඇරන් දුන්නා. ඒතර ගමේ අම්බලමකට වෙලා ගමේ මිනිස්සු එකතු කරලා මිනිසුන්ට ධනෙ දීලා හාමුදුරුවෝ වඩම්මලා දවස් 7ක් එක දිගට සාංගික දාන දුන්නා. ඈ අර වයස කාච්චේ. බුද්ධ කාලේ සිද්ධ වෙන දේවල් පුදුම සහගත දේවල් පින්වත්නි මනුස්ස ලෝකෙ මෙහෙම වෙනවා. මේ අපි අපේ ගම්වල තියෙන වර්තා විචිත ටික විතරයි මිනිස්සු දන්නේ. ඉතින් ඔය නිකන් Facebook එකේ තියෙන එකයි TV වල පෙන්වන ටිකයි ඔය ටික විතරයි නේ දන්නේ. මේ වගේ ලෝකෙකුත් තියෙනවා. ඊට පස්සේ මොකද වුනේ? ගොඩාක් පින් කරගත්තා. පින් කරගෙන ඊට පස්සේ දෙවියා කිව්වා මිනිසුන්ට කියන්න ඔයා දැක්ක දිව්‍ය සැප මිනිසුන්ට කියලා මිනිසුන්ට පින් කරවා ගන්න කිව්වා. ඉතින් මෙයා මිනිසුන්ට දානි දීලා ඉවර වෙලා සංඝයාට එන මිනිසුන්ට මෙයා බණ කියනවා. මම දැකලා තියෙනවා පින් කරගන්න බැරි වෙච්ච උදවිය ගැන. ඔවුන් පෙරේත ලෝකේ හිටියත් මිනිස් ලෝකේ හිටියත් දුකින් ගත කරන්නේ. නමුත් සැප විපාක දෙන පින්කම් කරපු අය දෙවියන් වෙලත් මිනිස් වෙලත් ජනතාව සැපසේම වාසය කරනවා. ඊට පස්සේ සැප ඕනෑ නම් පින් කරපල්ලා කියලා ඈ මිනිසුන්ට බණ කියනවා. ඇත්තටම මනුස්ස ලෝකේ පින් කරගත්තේ නැති අය ඉල්ලාගෙනම තමයි ඉන්නේ. හොඳට hina වෙලා සතුටින් ඉන්නවා පින් කරගත්ත අය. പ്രേත ලෝකේ ඉපදුනත් ඒ පිනක් සිහි නොකරනේ പ്രേතිය ගොඩාක් දුකින් ඉන්නේ. සතුටින් ඉන්නවා දිව්‍ය ලෝකවල ගිහිල්ලා පින් කරගත්ත අය. ඉතින් මෙහෙම කියලා ඈ ගොඩාක් පින් කරගෙන කය බිඳලා මරණින් මැද්දේ තව දිසාවෙ ඉපදුනා. අර ස්වාමීයා බුමාතු ඈ තව දිසාවෙ පිනින් වෙන දේවල්. එකක් තමයි ඈ පින ගැනම හිතුවා අර දිවිමානේ මිනිස්යා ළඟට යන්න ඕනක හිතුවේ නැහැ. පින ගැන හිතුවා. ඒකමයි ඈ ඉහළට ගියේ. ඈ පින් කළා නම් අර පතිබූජිකාව වගේ අර විමානේ പ്രേතයව සිහි කරගෙන එහෙමනම් ඈ උපදීනේ එතන. ඉතින් ඒ නිසා මේ බලන්න මේ ඒ විමානවත්වේ මේ പ്രേතවත්වේ ස්වභාවය. එතකොට මං කිව්වේ මේකේ ජීවිත විවරණයක් දෙනවා කියලා. එකක් තමයි අද කාලේ සමහර අය ඉන්නයි හිටපු ගමන් අතුරුදහන් වෙනවා. අපි දන්නේ නැහැ කොයි හරි විමාන പ്രേතෙක් විශ්වාසද කියලා. ඊළඟ එක තමයි අනිත් එක තමයි විශේෂයෙන් භයානක දෙයක් තියෙනවා. දැන් මෙයා මේ කෙනෙකුට බැඳුන හිතෙන් බෝමාටු දෙවියෙක් වෙලත් අර ජීවතුන් අතර ඉන්නේ කෙනා එයා ගාවට ගන්න මෙයා try කළානේ උත්සාහ කළානේ. ඔය වගේ තමයි මැරෙන අයගෙන් සමහර අය ප්‍රතිබද්ධ හිතෙන් මැරිලා. ඒ කියන්නේ බැඳුන හිතෙන් මැරිලා ඒ මැරුණාට පස්සේ අර හිත බැඳුන කෙනා පෙරේත ලෝකෙට ගන්න බලනවා. එතකොට හොඳට බලන්න දැන් මේ දෙවියා ඒ දිව්‍ය විමානයේදී අර ගෑනු ළමයා ගන්න ඒ ගන්න පුළුවන් මානසික ස්වභාවය හැදුවා. ඒ පින හැදුවා. ඒ වගේ තමයි പ്രേත බැල්මත් තිබිලා ඒ പ്രേතයව ගාවට අර මිනිස්සු ඉන්න එක්කෙනත් ගන්න හදනකොට ඒ මිනිසයාගේ හිත പ്രേත ස්වභාවයට හදනවා. ඔය බලන්න ගොඩාක් මැරිලා මැරිච්ච කෙනා പ്രേත ලෝකෙ ඉපදුනාට පස්සේ ඉන්නේ gedara ගෑනු කෙනා විතරනම් මැරිච්ච කෙනත් പ്രേත ලෝකේන අර ගෑනු කෙනත් പ്രേත ස්වභාවයටම හැදෙනවා. දාන් දෙන්නේ නැහැ, පින් කරන්නේ නැහැ, හොඳට ඇවිදලා කියලා ඉන්නේ නැහැ. ඊළඟට ඔහේ තනියෙන් ඉන්නවා, අඳුරේ ඉන්නවා, හුදකලාවේ ඉන්නවා, මුඛාකාරී බත් ටිකක් අම්බගෙන මුඛාකාරී රහන් රස නැති දෙයක් කාලා ඉන්නවා. මේ ජීවිතේම പ്രേත ස්වභාවය හදා ගන්නවා. ඔයක වෙන්නේ പ്രേත බැල්මත් එක්ක. ඊට පස්සේ දැන් ඔන්න එයාට කවුරු හරි බයිනකොට අර പ്രേතයාට පේනවා ගොඩව බයිනවා පේනවා. එක වචනයයි බයින්නේ. പ്രേතයාට ඇහෙනවා ගොඩව බයිනවා. ඒතර പ്രേතයා හිතනවා මෙයා මල් ළඟට ආවනම් ඔච්චර දුක් විඳින්න නෑනේ. ඊළඟ පොතා උදේ ගිහිල්ලා හවස එනවා. പ്രേතයාට පේන්නේ අවුරුද්දකට පස්සෙන් එනවා වගේ. මේ බලන්න මේ කිව්ව බලන්න කවුරුකුත් නෑ. මල් ළඟට ආවනම් ওই දුක නෑනේ. කියලා හැම වෙලාවම പ്രേතයා අරයව ගන්නව බලනවා. ඊට පස්සේ හිතේ പ്രേත ස්වභාවයම හදනවා. හදලා මැරුණාට පස්සේ ප්‍රේතේ. දැන් ඊට පස්සේ අරයා තනියෙන් ඉන්නකොට එයාගේ බැල්මත් නිතර තියෙන නිසා එයාටත් මැරිච්ච කෙනාව මතක් වෙනවා. අනේ අපේ මිනිහා හිටියා නම් ඉතින් කියලා. ඒකට ඔය සිටිවිලි හේතුඵල ධම. උපාදානය. කර්ම සකස් වීම. උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති. ලස්සනට හේතුඵල ධමෙන් උපදින අර ප්‍රේතය ළඟම. ඊට පස්සේ අපි කියමුකෝ කෙනෙක් මැරිලා ගිහිල්ලා නාග ලෝකයේ උපදුණා. ඊට පස්සේ එව නැත්නම් නාග ලෝකයෙන් ඇවිල්ලා කෙනෙක් මනුස්ස ලෝකයේ උපදුණා. ඕන එයාට බැල්ම හෙලනවා. බැල්ම හෙලුවට පස්සේ එයාලා කල්පනා කරන්නේ අර මනුස්සයත් නාග ලෝකෙටම ගන්න. හිත හදනවා නාගෙක්ගේ විදිහට. වචන දෙකක්. පුංචි දේනුත් ගොඩාක් දුක හිතෙන විදිහට. පුංචි දේනුත් අප්සෙට් යන විදිහට. තමන්ට කවුරුත් නැහැ කියලා මේ ෂොක් වදින විදිහට හිතට ගොඩාක් දුක් වෙන විදිහට ලස්සනට හදනවා. ඊළඟට එයා හොඳට සිල් රැකගෙන ඉන්නවා නම් එයාගේ සිල් පළදු කරනවා. පළදු කළා ඒ සිල් පළදු වෙච්ච හිතටම ආපහු දෙනවා බලන්න ඔබගේ සීලේ නැති වුණා. මෙහෙම වුණා කියලා ගොඩාක් පසුතැවිලි වෙනවා. ඊට පස්සේ ඒ විදිහට හිත හදනවා. නාග ගති හදනවා. වචන දෙකේ වහා වැටෙන හිත ධෛර්යය නැති ශෝක වික්ෂෝප ඔය විදිහට පසුතැවෙන ඔය විදිහේ හිතක් හදලා ඊට පස්සේ නාග ලෝකෙට පින් ඕන. පින් ඕන නිසා ගොඩාක් පින් කරවනවා. ගොඩාක් පින් කරවනවා. ඊට පස්සේ පින් කරවලා පින් කරවනවා නමුත් සිල්වල දෝෂ හදනවා. එතකොට ඒ විදිහට නාගයෙකුගේ ස්වභාවයට හිතට ගන්නවා. ඊට පස්සේ මේ බලපෑමෙන් කවුරු හරි එයාව බේරගන්න පුළුවන් කෙනෙක් ගාවට මෙයාට කවදාවත් එකතු වෙන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාව ඇසුරු කළොත් මෙයාගේ චරිත ස්වභාවය වෙනස් කරගනී කියලා දැනගත්තොත් එකතු වෙන්න දෙන්නේ නැහැ. අයින් කරනවා. ඔය විදිහට ගොඩාක් අපි කියමුකෝ හාමුදුරුවන්ට නාග බැල්ම තිබුණොත් එහෙම ගුරුවරයාගෙන් අයින් කරනවා. ඊළඟ ගෙවල් වල ඉන්න අය තිබුණොත් එහෙම ඒ ස්වභාවයටපත් කරනවා. ඉතින් අතිශයින් භයානක ස්වභාවයක් තියෙනවා මේ ඥාතිින්ගේ සහ ප්‍රතිබද්ධ හිතෙන් මිනිසු මරුණට පස්සේ සහ ප්‍රතිබද්ධ හිතෙන් නරක ලෝකවල ඉන්න අය නිසා. ඒ තැනට ගන්න හිත හදනවා. මම මේ කියන්නේ ඔබට පිළිගන්න බැරි නම් මම තව උපමාවක් කියනවා. ඒ තමයි ජාතක කතාවක් තියෙනවා කුලාවක ජාතකේ. ඒ කුලාවක ජාතකේ සද්දවිඳු සුජාව එතෙන්ද ගන්ද ඒ සුජාතා කියන කෙනා ඒ පින්කම් කරද්දී අකමැත්තෙන් හිටි ඈ මැරිලා කිකිණියක් වුණානේ අනිත් ඔක්කොම දිව්‍ය ලෝකේ ගියානේ ඉතින් සද්දවිඳුගේ බිරිඳ වෙලානේ කලින් හිටියේ සුජාතා මනුස්ස ලෝකේ ඊට පස්සේ සුජාතා තිරිසන් ලෝකේ ඉද්දිම කිකිණියක් වෙලා ඉද්දින් අර සද්දවිඳු ඇවිල්ලා ඒ කිකිණිට සිල් රකින්න විදිහට පරිසරය හදනවානේ ඊට පස්සේ කිකිණි මනුස්ස ලෝකේ උපදිනවා මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ අර කැකිරි කරත්තයක් අරන් ගිහලා පින් කරන විදිහට හදනවනේ. ඒක කොහොම හරි ගන්නවනේ. ඊට පස්සේ නමුත් එයා උපදින්නේ අසුර ලෝකේ. වෙස්මාරු කරගෙන ගිහලා විවාහ කරගෙන ගන්නවනේ දිව්‍ය ලෝකෙට. ඒ වගේ සිද්ධි තියෙනවනේ. හොඳ ලෝකෙක හිටියොත් තිරිසන් ලෝකෙන් හරි උඩට ගන්නවා. ඒ වගේම තමයි නරක ලෝකෙ ඉපදිච්ච කෙනා බලවත් වුණොත් දිව්‍ය ලෝකෙ යන්න ඉන්නේ කෙනා ඇදලා ගන්නවා. පුදුම වැඩක්. යක්ෂ ලෝකේ ඉඳලා මනුස්ස ලෝකේ තාවර පස්සේ හෝ අපේ මැරෙන කෙනා අපි ගැන ප්‍රතිබද්ධ හිතෙන් යක්ෂ ලෝකේ ඉපදුනොත් එයාව යක්ෂ ලෝකෙට ගන්න අරයතුල ලස්සනට හදනවා යක්ෂ ගති. මේ යක්ෂ ගති හදලා එයාව ඒ ලෝකෙට ගන්නවා. ඒකයි ගොඩාක් තියෙන්නේ. දැන් ගොඩාක් වෙ පැවිදි වෙච්ච අය ගුරුවරු අතහැර යාම සහ තනිවීම. ඒව කරන්නේ එයාලගේ නොපෙනෙච්ච බල නොපෙනෙන බලවේග එයාලව හදනවා තමන්ගේ ඕන තැනට ගන්න. හැමෝම කියලා මම කියන්නේ නැහැ. මම මේ කියන්නේ එක්තරා ස්වභාවයක්. ඒක තේරුම් ගන්න. ඊට පස්සේ බලන්න ලස්සනට දැන් මම දන්න සිද්ධි තියෙනවා කින්තුනේ එක ආන්දරණමක් හිටියා. මේ ආන්දරණ නිතර හිතෙනවා මේ ශ්‍රීපාදේ යන්න ඕන තනියෙන් මේ අරේ රත්නේ පාරේ කියලා. දැන් 60න් පාරේ මිනිස්සු ගොඩාක් යනවනේ. ඒ රත්නේ පාරේ අවාරේ තනියෙන් යන්න ඕන ශ්‍රීපාදේ කියලා ආන්දරණමකට හිතිලා තියෙනවා. නිතර හිතෙනවා. ඒ ආන්දර ඊට පස්සේ ගියා. ගිහිල්ලා කැලේ යනකොට එක්තරා තැනකදී මේ ආන්දරන්ට මොකද්ද එකක් වෙලා පොඩි කලන්ත ගතියක් වගේ හැදුණා. එහෙම ඉඳගත්තා. ඊට පස්සේ නැගිට්ටා. හොඳයි ඇඟට මොකද්ද ලොකු හයියක් වගේ කුත් ආවා. ඉතින් හොඳට ශිරීපාදේ වන්දනා කළා. ආවා. ආවා තමයි. මේ දැන් ඇඟේ ඉන්නවා නාගිනියක්. කවුද මේ? කලින් ජීවිතේ බිරිඳ. කලින් ජීවිතේ බිරිඳ මේ ශරීපාද කැලේ විමානයක නාග විමානයක ඉපදුනා. ඉපදිලා එහි ඉන්නවා. ඉතින් එයා සිහි කරනකොට තමයි අර ආන්දරණ මෙහි යන්න හිතෙන්නේ. ඊට පස්සේ මොකද කරේ? තනි බංගලෙම යන්න හිතෙනවා. ලස්සනට පරිසරය හැදෙන්නේ නැති. ඊට පස්සේ හරියට විමානේ මැදින් යනකොට ලස්සනට තනියෙන් යන්නේ කවුරුත් නැහැ. ගානට ඇඟට රිංගුවා. දැන් ළඟ ඉන්නවා නාගිනිය. කොහොමද ගත්ත හැටි ළඟට? ඊට පස්සේ හිත ඒ විදිහට හදලා ඉතින් ගුරුවරුන්ගේ ඇසුරේ ඉඳලා හොඳ ගුරුවරෙක් හම්බුනොත් හොඳයි. හොඳ ගුරුවරෙක්ගේ ඇසුරේ ඉඳලා හොඳට හිත වෙනස් කරගත්තොත් ඉතින් ගැලවෙන්න පුළුවන්. නැත්තම් ආපහු ඒ ලෝකෙටම ගන්නවා. ඉතින් ওই විදිහේ මහා භයානක දේවල් තියෙනවා. ඉතින් මැරිච්ච අය ගෙදරකින් ඒකයි පින්වත්නි කියන්නේ අනේ පවුලකින් එකෙක් හරි හොඳ ලෝකයකට යනවා නම් මේ බේරගන්න පවුල් වලින් මැරෙන අය නරක ලෝකවලට ගියාට පස්සේ ඇදලා ගන්නවනේ එක එක්කෙනා. ඒ අය ඒක අසාධාරණයි කියලා හිතන්නේ නැහැ. දැන් අපි කියමුකෝ එයාට තේක දෙන්න පැයක් ප්‍රමාද වුණොත් ඒ පෙරේතයාට හිතෙනවා අර තමන් ආදරේ කෙනාට අවුරුද්දක් කවුරුවත් තේකක්වත් දෙන්නේ නැහැ කියලා. එහෙම වෙනවා. ඊට පස්සේ මට ඇහිලා තියෙනවා මේ වගේ. දැන් සමහර අයගේ ඇඟවල් වලට පෙරේතිය අවශ්‍යල විශේෂයෙන් ওই තනි කඩවි ඉන්න අය. මැරිච්ච අම්මලා නමට කියන බලන්න මුන් කන්නේ නැහැ හරියට මේ බලන්න අඳින්න නැහැ කවුරුත් බලන්න කෙනෙක් නැහැ මං විතරයි මේ ළඟට වෙලා ඉන්නේ අනේ ඇයි මේ කි දුක් විඳින්නේ මං ළඟට එනවනම් ඔහොම මිනිස්සු කියනවනේ මේ ප්‍රේත දිස්ටි ඇවිල්ලා ඒතර බලන්න කොච්චර මේ මිනිස්සුන්ට නොපෙනෙන ලෝකයක් එක්ක සම්බන්ධතාව එදිරි සමාහලන මිනිස්සු හිතන ඇති මේ මොකද්ද මේ බීත භූත කතා කියලා. මේ බීත භූත කතාවක් නෙවෙයි. මේ තමයි මිනිස්යාගේ බියකරු සසර. බියකරු සසර. ඒ නිසා හොඳට මතක තියාගන්න තුනුරුවන් ගැන උපරිම සද්ධාව ඕන. ඊළඟ සමහර වෙලාවට ඒ වාගේ බලපෑම් තිබිලා ඒවා ඒ අය දේවාල වලට ගෙන්නන යනවා. එතකොට අරයාගේ ඇඟටම බල වෙනවා. තොර පේන කියන්නේ දිස්ත්‍රික්කර කියන්නේ අර සමන්තරම ආදරය කරන බලවේගෙම තමයි. ඉතින් භයානක දේවල්. ඉතින් මේ විදිහට කය බිඳලා මරණය මැත්තේ ගොඩාක් අය සතර අපාය යනවා. ඉතින් මේ බලන්න මේ දෙවියෙක් වෙලා ඉඳලත් මනුෂ්‍ය ශරීරයකට ඔහොම බැල්ම හෙළුවා නම් තමන්ගේ කැමැත්ත ඉෂ්ට කරගන්න. ඒ නිසා මේ බලන්න අද කාලේ වෙන ප්‍රේතයෝ භූතයෝ යක්ෂයෝ කොහොම මිනිසුන්ගේ ඇඟට බැල්ම හෙළනවා ඇසිද? ඊළඟට තමයි දෙවියෙක් වෙලා ඉඳලත් මනුෂ්‍ය ශරීරෙත් එක්ක කොහොම එකතු වෙනවා නම් කාම ප්‍රේතයෝ කොච්චර මනුෂ්‍ය ශරීරෙත් එක්ක එකතු වෙනවා ඇසිද? ඒකයි දැන් තනිකන් දෝෂය කියලා මම ගොඩක් කියන්නේ. පෞගිය දවස්වල මේ මහමීගේ පත්තරේම ලිපි ලේඛන ගියා. මේ පින්වතුන් අහන්න ඇති. මේ කියවන්න ඇති. මේ තරුණ කෙල්ල මේ වැඩි විහිිතපත් වෙච්ච කෙල්ලන්ගේ ශරීරත් එක වාසය කරනවා ඒ කළු යක්ෂයාත් කළු කුමාරයෙක් කියලා. ඒකනේ තනිකන් දෝෂය කියන්නේ. එතකොට සංසාරේ තමන් වැරදි කාම සේවනයේ යෙදිච්ච කර්මයක් මුල් කරගෙන එහෙම නැත්නම් තනිකම මට කවුරුත් ආදරේ නැහැ කියලා හිතෙන් තනි වෙන අකුසලයේ මුල් කරගෙන එදිතර නැතිකම පුංචි දෙයින් කඩාගෙන වැටෙන ඒ කාන්තාවන්ට උරුම වෙච්ච ලාමක ස්ත්‍රී ගති මුල් කරගෙන එනවා. ඇවිල්ලා ඒ ස්ත්‍රීන්ගේ මාසිකව පිටවෙන ජරාව කනවා. ඒ කාලා ඒකෙම ඒ ශරීරෙත් ඉගෙනවා. සමහර අයගේ ශරීරත් එක ඕලාරිකව ස්වාමි පුරුෂයෙක්සේ සිටිනවා යමනසෝ. සමහර අය ගැන අපි විස්තර අහලා තියෙනවා ඒ අයට කාලෙන් කාලෙට මේ දරු කල්ල දියවිවි යනවා කියනවා. මිනිස්සෙක් නෑ. මේ මිනිස්සේ පිරිමි මනුස්ස ලෝකේ පිරිමිකෙක් එකතු වෙලා නෑ. නමුත් දරු කල්ලයක් දියවිලා යනවා. මේ වගේ දේවල් අහන්න මේ අපිට සිද්ධ වෙලා තියෙනවා පින්වත්නි. ඒ නිසා වේවා වුණා තුනුරුවන් සරණේ පිහිටලා ඊළඟට දැන් ওই තනිකන් දෝෂ ඔය වගේ දෝෂ තියෙන අය හොඳට බඹසර රැකලා එහෙම නැත්නම් බැඳලා නම් පතිවෘතාව රැකලා හොඳට වෙන පිරිමි ගැන හිතන්නේ නැතුව යසෝදරා මහරහත් තෙරණියගේ ගුණ කියලා සත්‍යක්‍රියා කරන්න ඕන දවස් 7ක් ඒ උත්තමාවියට මේ පූජාවල් පවත්තලා යසෝදරා රහත් තෙරණියගේ ආනුභාවය තිබ්බොත් කිට්ටු වෙන්නේ නැහැ. ඒ නිසා දැන් උඩුපිල්ල තියෙන අනගාරිකාසුපී යසෝදරා ස්තූපයේ තියෙන යසෝදරා මහරහත් තෙරණියගේ ප්‍රතිමාව තියෙනවා. හොඳට කිරිහාර පළවැල පළතුරු හොඳට පූජා කරලා බුදුගුණ කියලා ඒ ඒ අසුපින් අපිට ඉල්ල ගන්න පුළුවන් මේ මෑණිවරුන්ගෙන් සමානලට අපි හදපු සත්‍යක්‍රියා තියෙනවා. ඒ සත්‍යක්‍රියාවක අල් ඒ ಗುಣ සිහි කරලා මේ බුදුගුණ, දම්ගුණ, සංගුණ, යසෝදරා උත්තමාවී ගුණ සිහි කළා මේවා සත්‍යයි සත්‍යයි ආනුභාවයෙන් මේ උවදුර නැති වේවා කියලා ඒ ශරීරයෙන් උවදුර අයින් කර ගන්න ඕන. ඒවා තමන්ම කරන්න ඕන. ඒවා මෑණිවරු කියලා කරන්නේ නැහැ. තමන් තනියෙන් කියවලා තනියෙන් පූජාවල් පවත්වලා පිරිත් කියලා ඒ දෝෂ අයින් කර ගන්න ඕන. එහෙම නැත්නම් ඉතින් කර්තණින්ගේ පිහිට තමයි. ඉතින් මේ තමයි බියකර සංසාරේ. තම මේ බලන්න මේ ලෝකේ පිරිසකුත් අපිව ගන්නත් ඒ ලෝකෙට බලාගෙන ඉන්නවා. අපේ දෝෂ තියෙනවා. අපේ අකුසල් තියෙනවා. ඒ මදිවට අනිත් අයවත් අපි එක එක ලෝකවලට අදිනවා. කොහොමද වින්වදුනේ මේ සංසාරයෙන් නිදහස් වෙන්නේ? මෙච්චර භයංකාර සංසාරයකින් ලෝතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේ ඉස්සල්ලාම නිදහස් වුණා. නිදහස් වෙලා කෝටි ගණන් සත්වයන්ට නිදහස් වෙන්න නිර්වාණ මාර්ගයේ දේශනා කොට වදාලා ඒ ලෝතුරා බුදුරජාන් වහන්සේට පහ දෙන්න, ඒ බුදුරජාන් වහන්සේගේ සරණ ගන්න ඔබට වර දෙන්නේ. එනිසා හොඳට තිසරණ සරණ රැකලා පන්සිල් සමාදන් වෙලා හොඳට දම් පින්කම් කරගෙන මේ බණ නිතර අහලා ධර්මයේ නිතර අහලා පිරිත් කියාගෙන හොඳ උපාසකයෙක් උපාසිකාවක් විදිහට ඉන්න, ලෝකෙට බර නැති ගෙදෙට්ට පවුලට රටට බර නැති චරිතයක් හදාගන්න. ඒ නිසා අපි සෙත්පතනවා ඔබට ඒ සඳහා වාග්ය උදා වේවා, මේ බියකර සසරෙන් නිදහස් වෙත්වා කියලා.